That is the place where we can be happy. Because of our pure mind, we have no suffering. And also we can develop our inner peace, which is the main purpose of everyone who was born in this world. Now, dear friends in the Dhamma, we are going to offer these items to the Supreme Buddha. By contemplating on the qualities of the Supreme Buddha, we offer these items, flowers, candles, drinks, medicines, everything we are going to dedicate to the Supreme Buddha's noble qualities. By the power of this spiritual energy, may you be well, happy and peaceful. May no harm come to you. May no problems come to you. May no difficulties come to you. May your all righteous wishes meet with success by the power of offering these items to the Supreme Buddha. Sadhu, sadhu, sadhu. Sansara saroga vinitani sang sannita satam suci saradhi sang sandhirapam sunna tanupala sang samlapadesing paname bisasang සංසාවිගං කේවල මොහනසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාර ආසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දස ගන්නා සිත පාපනාසං සන්නාපදන්තින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේ රසාසං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදුරෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පංචන්තං වේදිතං බෝන් විඤ්ඤෝ හීති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ පුජෝ පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිසම්

ඉතින් උන්වහන්සේ ගැන සිහි කරන මොහොතක් වුණත් අපේ හිතේ සැනසීම ඇති වෙනට හේතු වෙනවා. පිනොදින අපි ජීවිතයේ යම්කිසි කෙනෙක් ගැන හිතනකොට අපට සතුටක් ඇති වෙන්නේ ඒ කෙනාගේ ළඟ ගුණයක් තියෙනවා නම්. දැන් බලන්න ඔබ හොඳම යාළුවෙක් ඉන්නවා නම්, ඔබ හොඳම ඥාතිවරයෙක් ඉන්නවා නම්, ඔබ ඒ කෙනා ගැන නිතර හිතනවා. ඒ කෙනාගේ පින්තූරයක් නිතර පේන ස්ථානයක තියෙනවා නේද? ඒක තමයි සාමාන්‍ය ලක්ෂණය. ඇයි අපි එහෙම කරන්නේ? ඒ කෙනා ගැන හිතනකොට අපට ලොකු සතුටක් ඇති වෙනවා. එයාගේ ගුණය ගැන හිතනකොට. එයාගේ රූපේ විතරක් නෙවෙයි. එයාගේ මේ ගුණධම් තිබුණා කියලා හිතනකොට හිතට ලොකු සතුටක්. ඒ වගේම හොඳම යාළුවේ බොහෝ දුරින් ඉඳලා ඔබ හමු වෙන්න එනවා කියලා කිව්වොත් ඔබ කැම බීම හදලා එයා පිළිගන්න සූදානම් වෙලා කාමරයක් වෙනම සූදානම් කළා බොහෝම ආදරෙන් සෙනෙහසෙන් ඒක නම් පිළිගන්න ඔබ බලාපොරොත්තු වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකේ යම් කිසි කෙනෙක් ගැන හිතනකොට වඩාත්ම හිතේ සතුට සැනසීම ඇති වෙනවා නම් ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කිරීම, ධර්මය ගැන සිහිපත් කිරීම. ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිය සැරියුත් මොගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලා ගැන හිතනකොට හිතේ කොයිතරම් සැනසීමක් ඇති වෙනවද? ඒ ස්වාමින් වහන්සේලා සැරියුත් හාමුදුරුවෝ, මොගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ උන්වහන්සේලා ගුණයෙන් දිනු වෙලා මේ මිහිතලය මත වැඩම කළා ලෝකයට සැනසීම ලබා දෙමින්. එනිසා මේ තුන සිහිපත් කිරීම තමයි අපේ ජීවිතයේ ඉහළම සැනසීම සතුට බවට පත් වෙනට ඕන. ඒක ඇතිවන්නේ ඔබ ධර්ම ශ්‍රවණය කර පමණට. බණහව පමණට ශ්‍රද්ධාව දිනු වෙනවා. ශ්‍රද්ධාව දිනු වෙච්ච පමණට මේ බුදු දහම සංඝ කියන තෙරුවන ඔබ සිහිපත් කරන වාරය වැඩි වෙනවා. Dear friends in the Dhamma, now the time that we contemplate on the qualities of the Supreme Buddha, whenever we think the Supreme Buddha, at this moment our mind is so pure and calm, since the Supreme Buddha developed his mind to the maximum level with great compassion and wisdom. That is why Buddhism says, whenever we contemplate on the qualities of the Buddha, that is the meditation technique. We are going to practice Buddha Anusati, the contemplation of the Buddha. Okay? All the qualities of the Supreme Buddha can be summarized into 9. Itipiso Bhagavarahan, Samma Sambuddho, Vijayacharana Sampanno, so on. We think about these noble qualities. That is the time we practice concentration meditation. Okay, friends in the Dhamma, now please be seated in the meditation portion, and now we are going to practice Buddha Anusati Bhavana within about the Buddha's noble qualities. Okay, please close your eyes gently. Relax your body, please. Be aware of your body posture that you are sitting here. And keep your attention, the focus of mindfulness or satinimitta, around the nose swapa lip in the present moment. Please be mindful in the present moment and keep your attention around the nose swapa lip. At the same time, now I am going to recollect the qualities of the Buddha. The Blessed One is in front of me. I think his noble qualities. Ittipiso Bhagava Arahaṁ. Such indeed is the exalted one, worthy. The Supreme Buddha eradicated all the defilements from his mind, and also he is worthy of offerings in this world. Therefore, this quality we say that arahan. Arahan. Arahan. Arahan. සම්මා සම්බුද්ධෝ supremely enlightened. The Buddha attained enlightenment without any guidance of any other teachers. He himself attained enlightenment, Buddhahood. He realized the Four Noble Truths by himself. For this quality we say that Sammā Sambuddho. Sammā Sambuddho. Supremely awakened. Sammā Sambuddho. The Supreme Buddha endowed with knowledge and conduct, Vijjācharana Sampanno. The Buddha received very special psychic energy, spiritual energy such as Vipassana Jnana. And also he practiced special qualities such as virtue, mindfulness, so on. For this quality we say for him that Vijjācharana Sampanno, endowed with knowledge and conduct. Vijjācharana Sampanno. Vijjācharana Sampanno. Vijjācharana Sampanno. Sugato. Well gone. The Supreme Buddha's walk-in was very pleasant. His words were very pleasant. He attained enlightenment with a very spiritual path. His behavior was very pleasant and calm. For this quality we say that Sugato. Well gone. Sugato, Sugato, Sugato. The Supreme Buddha is in front of me. I recollect his noble qualities one by one. Lokavidu, knower of the world. The Supreme Buddha realized the three worlds. Kamaloka, sensual world, Rupaloka, formal world, and Arupaloka, formless world. He realized by himself these three worlds very clearly. And also he understood how beings were born in this world and how they passed away. For this quality we say that Lokavidu. Lokavidu, knower of the world. Lokavidu, Lokavidu, anuttaro purisa dhamma sarati very unbearable and very dangerous persons were tamed by the Supreme Buddha. The Buddha tamed very dangerous persons in this world. For this quality we say that anuttara purisa dhamma sarati, incomparable trainer of persons to be tamed. Anuttaro purisa dhamma sarati, anuttaro purisa dhamma sarati, anuttaro purisa dhamma sarati. The supreme creator of devas and men. The Supreme Buddha was the teacher of devas and men. He taught his message to the human beings and devas. For this quality we say that Saddha Deva Manusanam, the supreme teacher of deities and men. Saddha Deva Manusanam, Saddha Deva Manusanam. Saddha Deva Manusanam. Buddho enlightened. The Supreme Buddha attained enlightenment and he realized the Four Noble Truths. Dukkha Samudaya Nirodha Magga, the noble truth of suffering, the noble truth of the origin of suffering, the noble truth of the cessation of suffering, and the path that leads to getting rid of suffering. The Buddha realized these five, four noble truths. And also he explained this message to the world for their understanding. For this quality we say that Buddho enlightened. Bundon. Bundon. Bundon. Bhagava. Exalted. The Buddha was the most fortunate person in this world. He is the luckiest person in this world because of his noble qualities. And also he eradicated craving, anger and delusion completely. For this quality we say that Bhagava, exalted. Bhagavan, Bhagavan, Bhagavan, Arahan, Samma Sambuddho. විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවන් නෙතසන සිල්ල බුදු හිමි Buddhas explain this same stanza in the same way. Therefore, their message is same. In this message, it is very clear the importance of purifying one's mind. Why did the Supreme Buddha explain purifying one's mind? Our main purpose of happiness. Happiness completely depends on purifying one's mind. You know, if we are angry, even though we are very educated, even though we are very rich, actually everything we earn is useless because of anger. Therefore, Buddha explained the way how we eradicate the negative thoughts. All the negative thoughts can be summarized into three. They are craving, anger, and delusion. The way how to overcome craving is that practicing generosity. When we practice generosity, gradually we are able to overcome attachment or craving. And also, when we practice loving kindness meditation, metta bhavana, as a result of practicing loving kindness meditation, contemplating on that, may all beings be well, happy and peaceful again and again. We are able to overcome anger. Anger is one of the main reasons that disturb our peace of mind. As a result of practicing loving kindness meditation, again and again, the highest attitude of the person who practices loving kindness meditation is that mātāya tāniyam buddham. When we meet a person, we think that person like our son or daughter. If we have this highest attitude, actually we have no problems in this world. This is the place where we purify our mind by practicing loving kindness meditation. Buddha says very clearly, he who wishes to attain the peace of mind should practice loving kindness meditation, contemplating on dasam, may all beings be well, happy and peaceful. In one side, we should practice generosity, offering something to others, and also on the other side, we should practice loving kindness meditation for our inner peace. And also, when we go to eradicate this delusion or ignorance, the highest quality that we can practice for our inner peace is that practice in mindfulness. Satimat Baba. Mindfulness is highly appreciated in Buddhism. What is the mindfulness? Mindfulness means being aware of our body and mind. We keep our attention in the present moment. We are aware of our mind. Whenever we keep our attention in the present moment with mindfulness, at the moment we are able to understand what are the thoughts that come to our mind. When our mind is greedy, we can understand how my mind has greed. When mind is angry, we immediately understand how my mind has anger. When mind is lustful, at the moment we are able to understand how my mind has lust. When mind is ignorant, we immediately understand that now my mind has ignorance. This is the skill that you should develop. If you want to become a very decent person, perfect person, skillful person, this is the place where we can show our skillfulness. By practicing mindfulness, we are able to recognize the negative thoughts that come to our mind. On this path, we should understand the Buddha's message. The main purpose of Buddhist doctrines is to overcome ignorance or delusion. Delusion is the main unwholesome deed that disturbs our peace of mind. What is ignorance or delusion? When we see something, when we hear something, when we smell something, when we taste something, when we feel something, we should understand what happens to our life. When we look at something, when we hear something, immediately our mind is fixed in outside world. For example, when you look at me, you may think that at this moment I recognize this person. Actually, this is the nature of ignorance. What is the reality? What is the wisdom? Wisdom is that when we look at something, we can contact something at the moment. We can hear something at the moment. But when we recognize, when we understand that the first experience has this, when we look at something, we can contact it in the moment. But when we recognize it, our eye form, eye consciousness, everything has ceased. We recognize everything through our mind consciousness. Whenever we experience something through our six senses or five senses, if we think there is something outside in the material world, when outside world changes, we worry, we suffer. This is the nature of ignorance and wisdom. Whenever we experience something through our senses, if we are clever to understand, I recognize everything through my mind consciousness, and also the material world has already ceased. We can recognize everything, but we don't depend on outside. Whenever we depend on outside, the outside world can control us. When they change, we suffer. If we want to realize this reality, the highest quality that we can practice is that mindfulness. Therefore, practicing mindfulness is highly recommended, highly appreciated by the Blessed One. That is why Buddha says, Ekayanoyam Bhikkhavema Gosanthana Visuddhya. Practicing mindfulness is only way for the purification of beings. Practicing mindfulness is only way for getting rid of suffering, sorrow and lamentation. Practicing mindfulness is only way for gaining knowledge and liberation. Practicing mindfulness is only way for attaining enlightenment. The more we practice mindfulness, the more we are able to overcome ignorance. The more we overcome ignorance or delusion, the more we overcome craving and anger. The more we overcome craving, anger and delusion, the more we achieve the inner peace, real happiness, which is the main purpose of everyone in this world. This is the place where we should be confident in what the Buddha taught. If we have this understanding, if we trust in this message, we give the priority to practice this pattern. We understand this message, even though we have a lot of things to do in our day-to-day life, but we give the priority to practice this pattern. What is the reason? This is the highest way that we can achieve the real happiness. Even though we have good education, or even though we earn a lot of material things in this world, we have no real happiness or satisfaction. That is why Buddha says, Uno loko atito tanha daso. The world is unsatisfied. We have no satisfaction. That is why we should find this message. And also, upaniyati loko atto. The world is going to decay and aging. We are subject to decay. Upaniyati lokvantu, day by day we are going to old age. If we depend on outside world, we depend on our physical body. If we depend on physical body, it means when our body is going to old age, sicknesses, we are suffering. And also, attano lokvanabhissaro, there is no real protection in this world. Even though we think that we have children, we have a lot of properties, actually someday we have to leave everything. Asapo loko sabban pahay gamaniyan. One day we have to leave everything behind us. That is why we should find a spiritual path. These are the four reasons why we need to find a spiritual path and a spiritual teacher. උපනියති ලෝකෝ අද්දෝ අත්ථාන ලෝකෝ අනිස්සරෝ අස්සකෝ ලෝකෝ සම්බන් පහයි ගමනියන් ඌනෝ ලෝකෝ අතිද්දෝ තන්නාදාසෝ. In Buddha's time, there was a man named Rattapala. In his very young age, he became a monk. His father was a millionaire, and also he was only son. In his young age, he gave up everything. He became a monk, and also he attained enlightenment. After that, the king of Kauravya, he came to the Reverend Rattapala, and he asked the question, "Venerable sir, you are in your young age. You are very beautiful. You have your parents, relatives and friends. And also you are healthy. You are very rich. Having these qualities and benefits and relatives, why were you ordained? Why did you become a monk in your young age?" He says, "Day by day I am going to old age. I have no real protection in the outside world. I have to leave everything. And uno loko atito tanha daso. The world is unsatisfied. World has no satisfaction. And also slave to craving. These are the reasons why I was ordained. Why I became a monk. This is very important thing. If we have real protection outside world, we don't need a spiritual teacher or practice the Dhamma. We need to practice Dhamma because of these reasons. Day by day we are going to all ends. We have to leave everything. We have no real satisfaction even though we earned everything in this world. That is why we should make a real refuge within us by purifying our mind. For that, in one side, we should practice concentration meditation or samatha bhavana. On the other side, insight meditation. Samatha bhavana means, by practicing the meditation technique, we concentrate our mind in the present moment. There are 40 meditation techniques that Buddha has explained for concentration, such as loving-kindness meditation, breathing meditation. These are the meditation techniques that we can practice to concentrate our mind. At the beginning, sometimes it's boring, but little by little, when we practice meditation techniques, actually we can make them as hobbies. Now we go here and there for our hobbies, for our happiness. But one day if we can practice a meditation technique, we can practice meditation as our hobbies. Whenever we have a lesser time, we come to the meditation. And also we make a refuge within us. Buddha says, as a wise person who was born in this world, the highest qualities that we can practice are concentration and insight meditation. If we are skillful, if we have real proficiency, we should practice these qualities. We should increase the duration of practice in concentration meditation and also insight meditation, vipassana bhavana. It means we always reflect on impermanence. Our eye is impermanent, forms are impermanent, eye consciousness is impermanent, ear is impermanent, sound is impermanent, ear consciousness is impermanent. Everything is impermanent. The very simple example is that when we see something, we recognize everything through our mind consciousness. The material world has this. If we have this understanding, immediately we can overcome craving, anger and delusion. Then we can see the qualities of the Dhamma. Dhamma is well expounded by the Blessed One, directly visible, immediately effective. You know, we are so fortunate. We have received the dispensation of the Buddha Sasana, the Triple Gem, the Buddha Dhamma and Sangha. We are so fortunate. We have the understanding by practicing Dhamma, by listening to Dhamma. And also Buddha says, if we want to overcome suffering, problems in our life, according to Jata Sutta, Sile Patikahai Naru Sapanyo Chittam Sanyanka Bhavayam. We should practice concentration and insight meditation having moral conduct, virtue or sila. The foundation of all qualities is that practicing five precepts. Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and abstaining from intoxicating drinks and drugs causing heedlessness. With this foundation, the five precepts. You know, if a person can practice these five precepts, how our life is, then we can see the beauty of our life. We have confidence, we have no fear. We can face to any society without fear, without shame. That is why Buddha says, when we do something, when we speak something, we should think again and again whether it is correct. As the result of this practice, we practice five precepts and also finally, Buddha says, Nacha Buddham Samachare Kinti Yena Vinyo Pariupadeyum. We should not do any slight wrong conduct which is censored by the wise. This is the way how we live neatly, perfectly. With this understanding, we concentrate our mind in the present moment. We practice loving kindness meditation, breathing meditation. These are the techniques that we practice for our concentration. As a result of practicing this path, we are able to reduce five hindrances which disturb our peace of mind. Kamachanda, sensual pleasure, vyapada, ill will, tinamitta, sloth and torpor, uddacha kukkuccha, restlessness and worry, and vichikicca, skeptical doubts. These are the negativities that disturb our peace of mind. If a person can practice this path, he is able to reduce these negative thoughts and also he can live like a Brahma being who is in the Brahma realm. Buddha has pointed out the way how we can live like a Brahma being, a divine being. Even though we have a physical body, if we can practice Samatha Bhavana, reducing five hindrances, we are like Brahmas. We can make a Brahma realm in this human life. Not only that, if we can practice mindfulness, we can live like an arahant in the Jetavanarama. When we practice mindfulness, we meet arahantas, other noble disciples, Sariputta, Moggallana, Chitta Dhapati, Anathamindika Chittuma, Visakha, we can meet everyone whenever we practice mindfulness. This is the place where we can make a refuge within us. Buddha advises us, Atta Deepa Vikrave Vihatata Sarana, Nani Sarana. Dwell with yourself as an island, as a refuge, with no other refuge. Dhamma Deepa Vikrave Vihatata Dhamma Sarana, Nani Sarana. Dwell with yourself, with the Dhamma, as an island, as a refuge, with no other refuge. The way how we make a refuge in this life is that practice in mindfulness. Being aware of your body and mind. Whenever we practice mindfulness, whenever we are mindful, at that moment we are near the Buddha. We have no obstacles. We have no problems at that moment because we have purified our mind. Whenever we are away from mindfulness, it means we are away from the Buddha. We are controlled by the Mara. Devil. They can control us. Then they can bring suffering to us. Whenever we practice mindfulness, actually nobody or nothing can disturb our peace of mind. Mindfulness is the best friend. Whenever we are away from mindfulness, it means we are away from our best friend. Be sure. And always you reflect on that, mindfulness is my best friend. Again and again you should say, mindfulness is my best friend. then always you are away from negativities and always you are aware of your mind, the present moment. Everything is impermanent. Everything arises and ceases at the moment. Whenever we reflect on something, whenever we recognize something, the first experience the material world has is we recognize everything through our mind consciousness. That mind consciousness is also impermanent. It arises and ceases at the moment. This is the way how we develop our confidence in what the Buddha taught. Then we respect the Buddha correctly. Now we respect the Buddha with the very primary understanding. Whenever we practice mindfulness, then we correctly respect the Buddha. Even though we don't worship the Buddha, mentally we respect the Buddha. Because we see the results within us. For that, I wish you all the best. By the power of this spiritual energy, may you be well, happy and peaceful. May you all righteous wishes meet with success. Finally, may all of us attain the final wish of liberation. Sadhu, sadhu, sadhu. හොඳයි පින්තුනි, අප මේ සම්බුද්ධ පූජා පවත්වපු අවස්ථාව එකතකින් අපි බුදුහාඳුරන්ගේ ගුණ සිහිපත් කරලා බුද්ධ පූජා පවත්වන අතරේදී අපි සැබවින්ම බුදුහාඳුරන් හඳුනා ගන්න නම් උන්වහන්සේ දේශනා කරපු පණිවිඩයේ තේරුම් ගන්නට ඕන. බුදුහාඳුරන්ගේ පණිවිඩයේ තේරුම් ගත්තොත් තමයි අපි ඇත්තටම බුදුහාඳුරු තේරුම් ගත වෙන්නේ. ඒකයි දේශනා කළේ යෝ ධම්මපස්සති සෝමපස්සති, යම් කිසි කෙනෙක් ධර්මය දකින්නවද එතනත්තා බුදුහාඳුර දකින්නවා කියලා. ධර්මයේ දැකව පමණට අපි නුතන බුදුහාඳුර හඳුනාගන්නේ. බුදුහාඳුර දේශනා කරේ දුකේ නිදහසන මාර්ගය. යම් කිසි කෙනෙක් යම් කිසි වෙලාවක දුකකින් ඉන්නව නම් මොකද ඒකට හේතුව? ඒ හැම වෙලාවෙම බාහිර රූපයක් හිතාගෙන ඉන්නේ. නිරුද්ධ වෙච්ච රූපය ඇසිදියක් හැටියට හිතාගෙන ඉඳමින් තමයි දුකටපත් වෙන්නේ. කෙනෙක් ලෙඩ වුණා කියලා හරි මිය ගියා කියලා හරි අමනාප වුණා කියලා හරි අපි හිතාගෙන ඉන්නව නම් ඒ හැම වෙලාවෙම බලන්න ඔබේ හිත රූපයක් එක තියෙනවා. රූපයක් මවාගෙන ඉන්නේ. ඒ රූපය දැනට තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. ඒක හරියට ඔබ දැන් මෙහෙන කලින් කණ්ණාඩි ළඟට ගිහිල්ලා නෑ ආවේ. ගෙදර රෙස්ටෝරම් එකේ. කණ්ණාඩි ළඟට ගිහිල්ලා මොන හොඳට බලාගෙන නෑ ආවේ නේ. එතකොට ඔබ හිතනවද ඒ කණ්ණාඩියේ රූපය තාමත් තියෙ කියලා? ඔබ නැවත කණ්ණාඩි ළඟට යනකම් රූපය බලාගෙන ඉන්නවද? රූපය එතනම නිරුද්ධ වෙලා තියෙනනේ. අන්න ඒ වගේමයි පින්නතුනි. අන්න ඒක ඔබ හිතනකම් ඔබ දැනගනකම් ඔබට බයක් නැහැ. ඒ කණ්ණාඩි රූපය කවුරු හරි රූපයට හානියක් කරාවිද? රූපේ තියෙන මාළේ ගලක් ගලවගනියද? කණ්ණාඩියේ ගලවගනියද? කරාබු දෙක ගලවගනියද කියලා ඔබට බයක් තියෙනවද? නෑ, ඔබ දන්නවා එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. අන්නේ වගේ ඔබ යම් තාක් ජීවිතේ ඇසෙන් දැකපු දේවල් තියෙනවා නම්, කනෙන් අහපු දේවල් තියෙනවා නම්, නාසයෙන් ගඳ සුවඳ දැකපු දේවල්, ඒ ඔක්කොම මේ වෙලාවේ නිරුද්ධ වෙලා තියෙනවා. අර කණ්ණාඩි ළඟ ඉතුරු නැතුව නිරුද්ධුණා වගේ ඒ අතීතේ දැකපු දේවල් විතරක් නෙවෙයි. මේ බණ කියන හාමුදුරුවන් ඔබ තේරුම් ගන්නකොටත්, මේ කියන බණ ටික ඔබ කනින් තේරුම් ගන්නකොටත් ඒ රූපය සම්පූර්ණ නිරුද්ධ වෙලා තියෙනවා. පින්නතුනි, මෙන්න මේ පණිවිඩය කියනකොට මේ දා බුදුහාඳුරෙන් කාලය අය කෑ ගහලා කියන වාක්‍යයක්. අභික්ඛන්තං බොහෝගෝතම, අභික්ඛන්තං බොහෝගෝතම. එක්සලන්ට් එක්සලන්ට් කියලා කෑ ගහනවා. මේක නේද දුකේ නිදහසෙන තියෙන මාර්ගය. මං ඉක්මනටම මේ ධර්ම ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා බුදුහාඳුරන්ගේ දෙපා ළඟ නමස්කාර කියලා වඳිනවා. පස්සඟ පිටුවල වඳිනවා. මේක නේද දුකේ නිදහසෙන මාර්ගය. මේ මුළු ලෝකෙම දේවල් අපේ කරගත්තත් මේ ලෝකෙම ඉන්න අපේ දරුවෝ වුණත් කවදාවත් අපට දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම පණිවිඩය මෙන්න මේ දර්ශනය. හැම වෙලාවෙම අපේ රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් තේරුම් ගන්න අවස්ථාවේ ඒ රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. එනොතින් මේක පුළුවන් නම් දවස් දෙක එක විනාඩි භාගයක් හිතන්න. ඒ ඇති. එක තත්පර 10ක් දවසට හිතන්න මේක. ඒ හිතන කාලයේ තත්පරේ තත්පරේ හරි වැඩි කරගන්න. එහෙම කරුවොත් ඔබට ජීවිතේ හොබි එක වෙන්නේ මෙන්න මේක. ඔබේ විනෝදාංශ වෙන්නේ මේක. ඔබ ජීවිතේ සතුටේ මින අවස්ථාව මෙන්න මේ ධර්මයේ සීකරන අවස්ථාව වෙනවා. අනේ දාට ඔබේ වටේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ඔබේ ළඟත් එකට ඉන්නවා. එදාට මේ ලෝකේ කවුරු ආවත් ඔබ බුදුරජාන් වහන්සේගෙන් වෙන් කරන්න බෑ, ධර්මයෙන් සංඝයාගෙන් වෙන් කරන්න බෑ. ඔබේ හදවතේ නොනිමි දැල් වෙන පහන් තුනක් බවට පත් වෙනවා මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන. අනිත් දේවල් අපි කරනවා, කරාට අනිත් දේවල් කිසිම දෙයකට ජීවිතේ ප්‍රමුඛත්වය දෙන්නේ නෑ. ඒ දේවල් යුතුයම විදිහට ඉස්සරහ කරන්නේ. අපේ ජීවිතේ නියම සැනසීම තියෙන්නේ මෙන්න මේ සතිපට්ඨාන තුළ ඉඳගෙන ධර්ම මෙනෙහි කරමින් මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමයි ජීවිතේට පැවරණයක් බවට පත් කර ගැනීම. ඉතින් අපි මේ ඉපදිලා ඉන්නේ බුද්ධෝත්පාද කාලයේ. ඉතාම වාසනාවන්ත කාලයක මේ ඉන්නේ. එක තත්පරයක්වත් පිනුතුනේ අපට යවන්න එපා. එක තත්පරයක්වත් මේ ධහමෙන් බැහැර වෙන්න එපා. ධහම ප්‍රැක්ටිස් කිරීම පිනුතුනේ අමුතුවෙන් කාලයක් ගත වෙන දෙයක් නෙවෙයි. ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක කියන එක. අපි හුස්ම ගන්න ගිහිල්ලා අපට වෙන වැඩ පාඩු වෙනවද? මට හුස්ම ගන්න තියෙනවා, මම දැන් වැඩ ටිකක් නවත්තල එනවා කියලා එහෙම ගන්නවද? නෑ නෙමෙයි. අපි ජීවත් වීමම වැඩ කිරීමත් එක්කම හුස්ම ගැනීමත් කරනවා නේ. අන්නේ හුස්මට මයින්ඩ්ෆුල්නස් එක ඇඩ් කිරීම විතරයි කරන්නේ. ඒක තමයි ආනාපානසති භාවනා කියලා කියන්නේ. එතකොට මයින්ඩ්ෆුල්නස් එකේ ඔබ ඉන්නවා නම් ඉන්න තාක් ඔබ ඉන්නේ භාවනාවක. ඒ ඉන්න හැම වෙලාවෙම ඔබ ධර්මයත් එක්ක ඉන්නේ. ඒ ඉන්න හැම වෙලාවෙම ඔබ දුකෙන් නිදහස් වෙමින් ඉන්නේ. ඉතින් මේ ධර්මය ජීවමාන කරන්නයි ස්වාමින් වහන්සේලා සියවස් 25ක් මේ ධර්මය රැගෙන ආවේ. මේ විහාරස්ථාන පවත්වාගෙන යන්නේ පින්නතුනේ නිකන් විදුලි බිල් ගේ වගේ වෙන්නම නෙවෙයි. මේ වහලයට ඉඳගෙන අපි ධර්මයෙන් ප්‍රැක්ටිස් කරන ඕන පින්නතුනේ. දුකෙන් නිදහස් වෙන්නට ඕන. ඔබේ වාහනේ නිකන් යන්න නෙවෙයි තියෙන්නේ, වාහනේ යන ගමන් ධර්මයෙන් ප්‍රැක්ටිස් කර කර යන්න. ඔබේ ගෙදර ඉන්න ගමන් ලස්සන ගෙදර පහන් ටිකක් පත්තු කරලා ධර්මයෙන් ප්‍රැක්ටිස් කරන්න, භාවනා කරන්න. ඔබේ ගෙදර ලස්සන වෙන ඔබ භාවනා කරනකොට, ඔබේ ගෙදර ලස්සන වෙන්නේ ඔබ යාළුවොත් එක්ක දන් දෙනකොට, ඔබේ ගෙදර ලස්සන වෙන්නේ ඔබ යාළුවොත් එක්ක සිල් සමාදන් වෙනකොට. නිකන් ගෙදර සින්දු ටිකක් ඇහුවොත් විතරක් ගෙදර ලස්සන වෙන්නේ නැහැ. ගෙදර නිකන් කෑම ටිකක් ඇහුවොත් විතරක් ගෙදර ලස්සන වෙන්නේ නැහැ. ගෙදර ලස්සන වෙන්නේ ගෙදර ඉඳගෙන දන් දෙන්න. ඒ ගෙදර ඉඳගෙන සිල්වන්ත වෙන්න. ඒ ගෙදර ඉඳගෙන භාවනා කරන්න. පින්නොතින් මේ මාර්ගයට ඔබ පිවිසුනොතින් ඔබට එදාට නිදිය ගන්න දුක හිතේ. නිදිය ගන්න අපි විවේකයකට නේ නේද? නිදිය ගන්නවට වඩා විවේකයක් ලැබෙනවා භාවනා ප්‍රැක්ටිස් කරන එක. ඒ මට්ටමට අපට එනවා අපේ ඉන්ටරෙස්ට් එක, අපේ හොබි එක බාටපත් වෙනවා ධර්ම ප්‍රැක්ටිස් කිරීම. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාන්තර සම්පන්නතර සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙමෙල් සියලු පින්කම්වල බලයෙන් ඔබ විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්නේ ගෞරවණීය ලොකු හඳුනන වහන්සේ ප්‍රධාන මහා සංඝ රැටෙන් ආශිර්වාද කරන්නත්, ඔබ හැම දෙනාටමත්, ඔබගේ දරුවෝ ඥාතින් හැම දෙනාටමත් ආශිර්වාද කරන්නත්. ඒ නිසා මේ රැස් කරගත් සියලු පින් දහම් අපි දෙවියන්ටත් ඥාතින්ට සනුමෝදන් කරමු. ප්‍රේමචින්ද නම්ම Now we are going to transfer these merits to guardian deities and departed relatives to by the power of the spiritual energy may guardian deities and angel souls or rejoice with this merit. And may they enhance their divine energy, may they keep their eye on you too. With that intention, let's share these merits with guardian deities and angels to recite in the Gatha. Ettavata ca amhehi sambhataṁ puñya sampadaṁ sambhe deva anumodantu sambha sampatti sindhiyāṁ එතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා එතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා By the power of the spiritual energy, may our departed relatives also rejoice with this merit. May they develop their spiritual energy. May they receive blissful lives. And finally, may they also attain the final bliss of liberation, Nibbana. With that intention, Let's share this merit with our departed relatives to recite in the Gatha. Idam me nyati nam hotu sukita huntu. Idam me nyati nam hotu sukita huntu nyatayo. Idam me nyati nam hotu sukita huntu nyatayo. By the power of all these meritorious deeds, may you be well, happy and peaceful. May no harm come to you. May no problems come to you. May no difficulties come to you. May your all righteous wishes meet with success. Finally, may all of us attain the final bliss of liberation, Nibbana. Dukkham pantha ca nindukkha. Bhayam pantha ca nibbhaya. Sokham pantha ca nissokha. Huntu sambe pipanino. Dukhin telena sattam. Dukhin mitetntva. Biyen telena sattam. Biyena tivetntva. Solin tevena sattam. සම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි මේ දෙපිපන් දෙම් බ්ලෙස් යූ